සමහර අවස්ථාවලදී මේ තහනම දාලා තියෙන්නේ සොයාබැලීමකින් තොරව. සමහර පුද්ගලයෝ තහනම දානකොට මිය ගිහිල්ලා හිටපු පුද්ගලයෝ. අනිත් එක තමයි මේ තහනම ඉවත් කරලා තියෙන්නේ ත්‍රස්තවාදය හෙලා දකින කිසිම විදියකට රට බෙදන්න වැඩ නොකරන ආයතන සහ පුද්ගලයන්ගෙන් පමණයි. අනික් කට්ටියට ඒ තහනම තාම ඒ විදිහටම තියෙනවා. ඒක රජ ජනාධිපති මහත්තයාල සිරිසේන මහත්තයා අගමැතිතුමා ඇතුළු රජය ගත්ත තීරණයක්. ඒක මේ කවුරුත් එක පුද්ගලයෙක් දෙන්නෙක් ගත්ත තීරණයක් නෙවෙයි. ඒ තීරණයට අනුව තමයි මේ තහනම ඉවත් කළ තියෙන්නේ.